සෝවාන් ඵලයට හෝ කෙනෙක් පත් වුණාම ඒක අඳුරගන්න කොහොමද කියලා. බොහොම වැදගත් ප්‍රශ්නයක්. මාර්ගඵලයක තමන් ඉන්නවද නැද්ද කියලා තමන් දන්නේ නැහැ. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. සතර පාය මේ වෙනකොට මිදිලාද? තව මිදෙන්න තියෙනවද? ඒක හරියට දැනගන්නේ කොහොමද? අපට ආඥාවකින් ගන්න මීටරයක් නැහැ. ඇයි? මේක මනින්න ක්‍රමයක් නෙවෙයි. මේක මනින ක්‍රමෙකින් බුදුහාමුදුරුවෝ ළඟ. ආර්ය මාර්ගයේ යන සියලුම දෙනා මේ කියන මිනුම් දණ්ඩ දන්නවා. ඒ මිනුම් දණ්ඩ තියෙන්නේ තවත් කෙනෙක් ළඟ නෙවෙයි. තමන් තුළමයි. මම සෝතාපන්නයි කියලා තවත් කෙනෙකුට කියන්න බෑ. ඒක කියනවා නම් එයා පුරා දිනු වෙච්ච පරිචිතයේ තියෙන තවත් කෙනෙකුගේ මාර්ගඵල දකින්න තරම් එයාගේ පාරමිතිය පිළිලා තියෙන්න ඕනේ. හැබැයි සරල ක්‍රමයක් තමයි තම තමන්ගේ පරිදි තම තමන්ට තේරෙනවා. දැන් තමන් දකිනවා මේ ලෝකේ හැමදේම ශුන්‍යයි. හැමදේම අනිත්‍යයි. හැමදේම බොරුයි කියලා. හැබැයි සමාන කාන්තාව දකිනකොට ලෝකෙම අමතක වෙනවා. දැන් අපි විශ්වාස කරනවා මේ අලස්සනයි. අපරාධ ඉක්මන් වෙලා මොනව කරන්න තියෙනවද? දැන් මේ ජීවිතේ යන්න එපා ඕනි ඉතින් දා ගන්නවා. වාහනේ පැදගෙන යනකොට නවත්තරනවා. මේ අපරාධ මේ මොඩල් එක ගන්නද මේක පරණ මොඩල් එක නම් මේක ලස්සනයි. මේක අරසාවක් හුදයි. ඉක්මන් වෙලා මේක අලුත් කියලා මේක ගත්තේ අපරාධ. දැන් බරමපස්ක මාත්‍ය හැමදේම අනිත්‍යයි කියලා දැක්කට හැමදේම දුකයි කියලා දැක්කට දැන් අර විනාඩි මොඩල් එකක් දැක්ක වෙලාවට අර තියෙන ධර්මතාවය නෑනේ. ඒ කියන්නේ යාතර සම්මා දිට්ඨිය සැරින් සැරේ දැවතිලා යනවා. ඒ කියන්නේ තාම සම්මා දිට්ඨිය දැනුමක් තියෙනවා මිස ප්‍රත්‍යක්ෂ වෙලා නෑ. ප්‍රත්‍යක්ෂ වුණයි කියලා කියන්නේ එයාගේ සතර ඉරියව පුරාවටම ඒක තියෙනවා. නිින්නේ හොඳටම නිින්ද කියලා. හොඳටම නිින්ද. ඊනියක් පේනවා. දිව්‍යාමනාව ලැබිලා කියනවා. ඇයි පාසක මාත්‍ය දැන් පොළවේ යන ඉඳලා දැන් වැළවන්නේ දැන් දිව්‍ය ලෝකේ ඇවිල්ලා විමානයේ ඉඳලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මේ රත් කලාවේ පුරාවටම දැන් සම්මා ප්‍රත්‍යක්ෂයනේ නිින්නේ කියන පිසුද මෙච්චර මාසලා මේක වඩලා ඒ අන්තිම අගයමාරේ එකක් කියන්නද මේක වඩ ඉතුරුද වඩන්න බල එකක් කියලා විමාන වලින් ඒක කරන් රෝන්නේ නිකන් බින්දා කතරවා නැති මෙච්චර මාසලා මේක වැඩි දිර දින විමාන කරන්න නෙමෙයි පින්නවා වණිතුත් කතන්න ඕනේ ඩග්ගල් හැරෙනවා එයාට කප්පන පුදුම වෙලේ නිින්නේ වරකට වැරදෙන්නේ නැහැ නේ ඉන්නේ කව ඉන්නේ මා සම්මා විමුක්තර දෙනවානේ රැවටෙන්නේ නැහැ නේ ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය තමන් තුළ තියෙනවා නම් දකින්න හැම දෙයකින් මේ සම්භාවයට දැනෙනවා. දැන් ඉස්සර තමන් හැමදේම දකින්නකොට ලස්සනයි වටිනවා කියලා දකින්නවා. දැන් හැමදේම වටින්නේ නැහැ කියලා දකින්නවා. අපි උරුමසවත් වටින්නේ නැහැ. පාවිච්චි කරමින් ඉන්න හෝල්ඩ් එක කවුරුත් කෙනෙක් ඇවිල්ලා කියන අනේ ලස්සනයි එයාට දෙනවා. එයාම ඇයි නෑ මට ලස්සන පේන්න වාට පේනවා ඔයාටම සුදුසු කෙනා මේ කැප් එක කියලා ගන්න. ඔයාට මේක සුදුසුයි. මට මේක වටිනවා කියලා දැනෙන්නේ නැහැ. මේක නිකන් ප්ලාස්ටික් කැල්ලක් වගේ දැනෙන්නේ. මේක තුළ යම්කිසි වටිනාකමක් තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. ඒක දෙකම ඔයාට හිතෙනවා. ලස්සනක් හිතෙනවා වටිනාකමක් හිතෙනවා ඔයා තමයි මේක සුදුසා. එයාට බාර දෙනවා. එදා තමයි බාරයක් දැක්කා දැක්කාම මේ රවණවා. එදා ලරන්තු සතිගණන් මේක නිතරම ඇවිලෙනවා. එයා ඉන්නවා ඔයා ඉන්නවා දෙක ලොකු ප්‍රශ්නයක්. හැබැයි සම්මා වෙන්න කෙනා බලනවා අනේ ඉනාවිච්ච කෙනා කතා කෙරුවා නම් කතා කරපු කට්ටිය මේගොල්ල හිතවත් වුණා නම් අනේ මේගොල්ල දෙන්නා කරන අනේ මේ මනුස්සයාට මේ භාග්‍යාව ගියායි බාර දීලා මානදා පුරාණ මොනතරම් පොටක් කෑදේනවද දෙවියන් තමයි ඇවිල්ලා ඉන්නේ බලන්න දැන් ඉතන ඉතියාගේ දැන් අර විදිහට හිතෙන්නේ නැහැ. ඒ සම්මාව එයාට මේ ලෝකේ හැම දෙයකින්ම එයාට දැනෙනවා. එදා සමාර්ථිත එයාගේ ජීවිතයක් ලැබිච්ච අවස්ථාව. බලිගන්නිට පවස්ථා. වටිගෙන්නිට පවස්ත හැම එකක්ම දැන් යාට කුඩු කුඩක් වගේ සෑහෙන වෙලා. ඒ කියන්නේ සාක්ෂිය වෙන කෙනෙක් නැමේ සාතිකයේ දෙන්නේ සාතිකයේ තමන්තරම තියෙනවා. තමන්ට තේරෙනවා නස් දාසක් මණ්ඩල සෝතාපන්න ක්‍රමය. එහෙනම් දාසක් ක්‍රමයක් තියෙනවා මේ සෝතාපන්න බව වෙන්න. එහෙනම් මේ ආර්ය ක්‍රමයේ මේ දාසක් ක්‍රමයකින් කුමන ක්‍රමයකට අපි පත් වුණා. හැබැයි අපි දන්නේ නැහැ මොන ක්‍රමයකට පත් වුණාද කියලා. හැබැයි හැම දෙයකින් මේ ක්‍රමය පේනවා නම් ඇහෙනවා නම් දැන් බලන්න පාසක මණ්ඩල දැක්ක හැමදේම අනිත්‍ය හැමදේම බොරුවක් කියලා. දැන් හැයෙනවා දැන් පේන්නේ හැයෙනවා. ඇහෙනකොට පාසක මණ්ඩල ආගම hina වෙනවා. ආන්තරයන් උපවාස කරන මොකද සමච්චල් කරන්නේ ඒ ධර්ම දෙවිඳක් නෑ ආන්තරනේ උන්වහන්සේට තේරෙන දෙක කියන්නේ ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේට ඉච්චරයි තේරෙන්නේ. තේරෙන දෙයක් තියෙනවා. හැබැයි මීට වඩා තේන්න කෙනෙක් ඇවිල්ලා මීට වඩා විස්තර කළා. මේක බොරු වෙනවනේ. මේ ලෝකේ හැමදාම හැම එකක්ම මොතේ මොතේ බොරු. මේක දැනුණා. දැනිට වෙලේ ඉන්නාගේ ධර්මේ දිනවන්නේ. උන්වහන්සේට ඉච්චරයි තේරෙන්නේ. තේරෙන උන්වහන්සේ ලස්සන දේශනා කරනවා. මගේ සිත සාදු කියනවා. සාදු කියනකොට මේකත් මට වැටෙනවා. බලන්න. අර දකින්නකොට තිබිච්චාර බොරුව ඇහෙනකොට දැනෙනවා. කෑම කනකොට පොලස් කියලා හරි රසයි. රස යනකොටම යාට එනවා කියනවා. බලන්න මේ නාම රූප පොලස් කියන නමින් හැල වරවටන පස්සට ස්වභාවයක් නේද? එකම පස විවිධ නාම රූප වල විවිධ රස වලින් හැල මාව රවට්ට මම රැවටේද නෑ. මම දැනෙනවා මේ පස්සල නිර්මාණය. අර කනකොට මේක දැනෙනවා. ළමයි ඇවිල්ලා ඉන්නවා, පුනුපුරාට ඇවිල්ලා එන්නේ හැම මොහොතෙම ඉගෙනවා. මොනවා කරන්නද සංසාරේ හැම තැනම හැම දෙමව්පියම දරුවෙක්ලා ඉපදිලා ඉපදිලා මෙතනක් ඇවිල්ලා ඉපදුනා මේ බෝධිසත්වයා තාම පිළිවම් පෑවේ නැහැ. කිසිම අම්මා තාත්තා කෙනෙක් මේ බෝධිසත්වයා පිළිවම් පාන්න උදව් කළේ නැහැ. උපාධිය ඇදලා රස්සාවක් දීලා දැවටත් එක කහාට මන්දලා බමේට යවුවා, පංචකාම පිළිවුවා. හැබැයි කිසිම කෙනෙක් උදව් කරන්න හැබැයි පුතේ එල්ලිලා උරතා වෙන්න හොඳට සෙල්ලම් කරා නැගේ පැනපැන. හැබැයි මේ බමේ පිළිවම් පාන්න මේ අම්මා තාත්තා උදව් කරනවා. මේ අම්මා තාත්තගෙන් බේරෙන්න අම දෙන්නේ අර කට්ටියගෙන් බේරුණා සසත ගියා. මේ අම්මා තාත්තා ඒකාන්ත වශයෙන්ම රාත් කරනවාමයි එල්ලෙන පුතේ ඔයාලා උදවලේ කරන්න. අර එල්ලෙනකොට සෙනෙහසෙන් මත් වෙන්නේ ඒක තුළින් අර අනිත්‍යතාවයේ දකිනවා. මේ දරුව අපිට විතර නෙමෙයි හැමෝටම අයිති වෙච්ච කෙනෙක්. මේක තාවකාලික බැඳීමක්. මේක දකිනවා. දැන් ආයතන ආයතනින්ම සතර ඉරියව්වෙන්ම දැනෙනවා. දැන් මෙයාට සාතිකයක් නෙමෙයිද මේක? මේ නාම රූපමයි ඒ සාතිකේ දෙන්නේ. එයා තමයි ඒ සාතිකේ ඇවිදින සාතිකේ. වෙනකොට කෙනෙකුට ඒක කියන්න බැහැ. වෙන කෙනෙකුට ඒක දන්නේ නැහැ. එයාට තේින්නේ මොනවද කියලා. එයා දැනුමින් කියනවද, ඉගෙනගෙන කියනවද, පුරා පණහාවු නිසා එයාට තිබෙන අවබෝධයෙන් කියනවද නැහැ. ඒක එයාමයි දන්නේ. මේක දැනුමද අවබෝධයද ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් වේද? ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් නම් අසීරුණක් අර ධර්මයේ කියන ඔයාලට. සතර ඉරියව්වක තියෙනවා සංවේදී අවස්ථාව බව එක තියෙනවා. ළම වැඩෙනවා. හැමෝම කලබල වෙනවා. දැන් කලබල වෙන්න දෙපොඩි වැඩිලා ඉවරනේ. ආයෙ වැඩෙන්න තියාවක් නැහැ. විමත වැටුනාම ආයෙ වැඩෙන්න වරක් නැහැ නේ. ඔච්චරයි. ඒක නිකන් වැඩෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. මිනිස්සු කල්පනා කරන මේ තාත්තට ගන්නුනේ ඊට ගලක් වාදිනේ. ගසක් වාදිනේ. පුතේ වැටිච්ච එක ප්‍රශ්නයක් නෑ. ඕන තරම් වැටෙමින් තියෙනවා. ඕන තරම් වේග තියෙනවා. හැබැයි වැටෙන්නේ හේතුව මොකද? වතුර තියෙන බව දන්නේ නැති රූපයක. වතුර තියෙනවා නම් පුතේ පරිස්සමින් යන්න එක අදාළ නැහැ. ආයෙ එතන අවශ්‍ය වෙන්නේ නැහැ. බරක් යදින් සම්මාද පුතා වඩාවත් කෑවාර කලබලට සමහර දරුව වැටුනාම අම්මා තාත්තා සීන් නැති වෙලා වැටෙනවා. බලනකොට පුතා වැටිලා පොඩි පාරයි තාත්තා ගමන බැහුම් දාන්න තුවාල උඩවත් බැරිලා. ඇයි අර සංවේදී බව ඒකෙ මොක්කු වෙනවා. එයා සම්මාදිටියේ නැති බව. සෝතාපන්න වෙච්චකෙනාගේ සාතිකය එයා තුළ පවතින සෝතාපන්න ඥානය. සකෘදාගාමී වෙච්චකෙනාගේ සාතිකය එයා තුළ පවතින සකෘදාගාමී ඥානය. අනාගාමී වෙච්චකෙනාගේ සාතිකය එයා තුළ පවතින අනාගාමී ඥානය. ප්‍රාප්තචකෙනාගේ සාතිකය සතර ඉරියව්වෙන් කිසිම කෙලෙසයක් ඇතිවෙන්නේ නැහැ. කවුරු මොනම දේ කිව්වත් එයා ඇවිල්ලා බලන පිටිපස්සට මේ කියන්නේ කියලා. කවුරුහරි පින්වත් ස්වාමීන් වහන්සේගේ පණාව හැඳ ඉරිවැටලා ගියා. පිටිපස්ස ඇවිල්ලා බලන මේ පිටිපස්ස කෙනෙක් ඉන්නවා කියලා. එයාට සැකයි ඒ ස්වාමීන් වහන්සේ මම මොනවද කියලා. ඇයි? එයා ඒ කවුරුලේ අයිතිය ගන්න පුද්ගලෙ නැති නිසා. ඒ නිසා හදන්නා ඒ කාත්පස්සේ මම පිළිගන්න පානවා කියලා. ඒ කවුරුලේ මත් වෙනවා නම්, ඒ ප්‍රසංසාවයන් කැමති වෙනවා නම්, මිනිස්සු දෙන දේ තුළ වටිනාකම දැනෙනවා නම්, ඒ පිළිකර ස්පර්ශ කරන මේක රුපියල් 5000යි මේක 3000යි මේක නම් 7500යි කියලා වටිනාකම් දකිනවා නම්, එයා තම රාත් වෙලා නැහැ. එයාට තව හදන්න තියෙනවා. තමතේ ඇතුළේ මෙයාට ශුන්‍යභාවය පේනවා. කිසිම සිතුවිල්ල කෙලෙසයක් ඇදෙන්නේ නැහැ. ඊන වෙන්නේ නැහැ. ඒක පෙරුණා. ඒක තුල කිසිම හරයක් නැති එකක් වෙන්නේ. එහෙනම් සිතුවිල්ල කිම කෙලෙසෙන් නැති එක තමතේ ස්ථිර වශයෙන්ම දැනෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ඒ අවබෝධය තමයි එයාගේ සාධකය. එයා රාත් වෙලා ඉන්නේ කියන්නේ. මාර්ගඵල අතරට මීටර 4ක් දුන්නා. නැති අතේ මීටරේ දෙන්න. නැනලා බලා ගන්න. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? අහේතමයි. එක විද්‍යාවක උපාසන මන්ත්‍රය චේතනාම් වික්‍රවේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හැබැයි මොනවාම චේතනාවක කර්මයක් ඇතිවෙනවා කියන එක සාපිකයි. හැබැයි දැන් මොනවද හේතුවක් නිසා අපේ රාග්මෝධිය එහෙම නැත්නම් පච්චේත බුද්ධ බුද්ධ තීරණය වෙන්නේ පායි. ඒක නිසා එකක් සකසෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා උපාසන මන්ත්‍රය. දැන් ගෙදර මෑණියෝ ගිහිල්ලා එළවලු දෙක දුනා. ආල් ටික පොල් ටික තුන පාටක වෙනාලා තියලා බර්ගල තියෙනවා දැන් කෑම හදනවා කෑම හදනවා බලාගෙන දොලා වෙනවා එක වෙනවා එදවලු ඒවා ටික තියෙනවා තමමනා තියෙනවා කෑම හදෙන්නේ නැහැ ඉරුව කෑම හම් වෙනවා එනම් මේ සංසාරේ යනකොට කිසිම දෙයක් නොකර නැවතුනොත් ඒ කියන ආත්මෝදියට හම් වෙනවා දැන් අපි මරණ එක නවත්තනවාද කෙලෙස් හැදෙනවා ඒක නවත්තනවාද ඇයෙනකොට ඒක නවත්තනවා නැහැ එහෙනම් පංචකාමයන් පිනවන එක අපි නවත්තන්නේ නැත්නම් අර කර්මානුරූපී කාය සීමාව තිබුණාද ඒ සීමාවට ඒක ලැබෙන්නේ නැහැ මේ කර්ම හදලාගෙන අර තල්ලු කරගෙන යනවා එහෙනම් අපි මේ සංසාරේ නැවතුනොත් එදා ඒ ආත්මෝදිය අපට හම් වෙනවා අපි මේක ආයතන වලින් නවත්තන්නේ හැබැයි හැමෝටම තීන්දුව වෙලා තියෙනවා ඒ අයගේ පාරමිතාව තමයි මෙයා පසේ බුදු කෙනෙක් මෙයා සම්බුද්ධ කෙනෙක් මෙයා රාහතන හැබැයි ඒකට පාරමිතා පුරන්න ඕනේ ඒ බෝධිය වල පාරමිතා බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා නේද මෙච්චර කාලයක් යනවා මේ මේකට මේ ඇයි මේ දේශනා කරලා තියෙන්නේ ඒක අනිවාර්යයෙන් පුරන්න ඕනේ හැබැයි කිසිම දෙයක් කරන්න නැතුව ආයතන හයෙම වැඩ නැවතුවා තීන්දුව කෙරුවොත් එතනම යා පිළිතුරක් පානවා ඇයි ආයතන ආය නැවතුනොත් එයා නැවතුම සසර එතන යට යන්න බෑ අපි නවත්තන්න නැති නිසා අර කියන දසපාරමිතා අටපාරමිතා කියලා මොනවද එක පුරලා වඩලා එතනින් එතර වෙන ක්‍රමයක් හදන්න ඕනේ එහෙම නැතුව යන්න ක්‍රමයක් නැහැ හේනකොට කෙලස් වෙනවා නම් අනිවාර්යෙන් අපේ පාරමිතා කාලේ වැඩි වෙනවා ඇයෙනකොට කෙලස් හැදෙනවා නම් ජීවත් වෙනකොට කෙලස් වෙන සිටිවිල තාම ලෝභ දේශ මොහ බව දිනවන ඒ කියන්නේ අර කියන රාගෝදී අපට තව මාස 3යි තියෙන්නේ මේ කෙලස් හැදෙන නිසා තුන් මාසයට අවන් දෙකයි තුන් මාසයට අවන් 10යි මාස 4යි මාස 5යි එක දිගයි මේ කෙලස් හදාගන්න සසර දික් වෙනවා සසර දෙකේ එක නැවතුනොත් ඒ අයගේ පාරමිතා ඒ කාලෙම සම්පූර්ණ වෙනවා. හැබැයි ඕනෝට වඩා මේක ඉක්මන් කරලා බැලියොත් සමහර විට ලබන අවුරුද්ද ලැබෙන්න තියෙන ඵලය යන්න වෙන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා. මේක කොහොමද පුහුණු කෙරුවොත් මේකේ ආර්ය මාර්ගය වැදුවොත් ඒ වඩන ප්‍රතිසක්‍රියට අනුව අර ඉක්මන් වෙනවා. ඒ වගේම තමයි කෙලෙස් වැදුවොත් අතහැරෙත් වෙනවා. දැන් කෙලෙස් වඩනකොට ඈත් වෙනවා නම් මේ කෙලෙස් වැදුවොත් ළඟින්ද පාරේ ඒක අනිත්‍යයි. අපි තීරණය කරන්නේ ආයතන අය ආර්ය මාර්ගය වලලා අරකින් තාකට එකද ඈතට යනකොට ළඟට ගන්නවද එතකොට කියනවා පාන විදියට එතකොට ආත්ම විදියට දැන් මේක හරලා අවසන්ින් වලලා ප්‍රෑරෙන්න කලින් මේක සෝවාන් සම්පූර්ණාගාමී අනාගාමී ඵලයට වඩනවද එහෙම නැත්නම් නැවත නැවත පංචකාම කිනවලට ඈතට ගන්නවද ඒක තම තමන්ගේ අයිතිය යටතේ තියෙන එක තමන් තීරණය කරන්නේ ආර්ය වැඩුවොත් නියමිත කාලයක ලැබෙනවා නැත්නම් කලින් ලැබෙනවා අනාද වැඩුවොත් නියමිත කාලෙ ලැබෙන්නේ නැහැ. තවත් ඈතට ගිහිල්ලා ලැබෙන්නේ නැහැ. ඇයි මේක නවත්තන්නේ අනාදේ කොහොමද කියන්නේ? වෙන මොනවද ප්‍රශ්න ගැටුනේ? ඔව්. හැම දෙයකින්ම සෑයීමට පත් වෙනවායි කියලා කියන්නේ දැන් සෑයීමට පත් වීම තුළින් උපාසක මාත්‍ය දැන් අපි කියමුකෝ දැන් අද පොලිස් සම්බෝධියේදී පතුන් හම්බ වුණා. අනේ මේක තමයි මට ලැබෙන්න තිබුණේ. කොමක් ලැබෙන්න තිබුණාද ඒක ලැබිලා තියෙනවා කොමක් ලැබිලා තියෙනවද ඒක තමයි ලැබෙන්න තිබුණේ දැන් කර්මයක් ලැබෙනවද කුසල් ලැබෙන්නේ නැහැ අකුසල් ලැබෙන්නේ ඒක දෙන්න බෑනේ ඒකන්ව සිතීමා පාන්තෙන් දෙන්න එපායි හැබැයි අපි බලන මිනිස්සු පොඩි සම්බෝධිය කීයෝ දකගන්න බෑ මේක දැන් ඉරෙදි කොහොමද ගන්නෙ තර දැන් මේසයක් ඇදුවා දැන් සසරක් ඇදෙනවා එන්නේ සම්පූර්ණ සුබරෝච කියලා කියනකම් 500ක් ආතුණා නම් උපසම් මාත්‍ර රාජ්‍යෙන්න බැරි කමක් නැහැ සෑයීමට පත්වීම තුළින් අපි නිර්මාණය වෙන කර්මය නවත්තන්නේ කර්මය නවත්තන්නේ එහෙනම් මේ සෑයීමට පත්වීම තුළින් අපිට ලැබිච්ච කුසලයේ අපි අනුමත කරනවා අපිට ලැබිච්ච අකුසලයේ අනුමත කරනවා අනුමත කරාම නැවත ඒකේ ඵලයක් හෝ හේතුවක් නිර්මාණය වෙන්නේ නැහැ හැබැයි අනුමත නොකිරුවොත් අනිවාර්යෙන් හේතුවක් ඇදෙනවා නැවත ජාති ජරා භව වලට යනවා එහෙමයි තව මොනවද ප්‍රශ්නේ කියලා තියෙන්නේ සෝතාපන්නනේ ඒක මොකද ප්‍රශ්නයක් උපාසක මාත්‍ය ප්‍රඥාවන්තය වෙයි ප්‍රශ්නේ මොකදයි ඒ කාලේ කිය බුද්ධ කාලේ මේ පොතලේ කියලා මානායකාමක සෝතාපන්න මොකවද පුතුජලයි හැබැයි 84 දාම කටපාඩම් උන්වහන්සේගේ දැනුමින් දේශනා කළ 30000 ප්‍රාර්ථනා සෙල්ලම් කතාව 30000 ප්‍රාර්ථනා කියලා පොතේ තියෙනවා එතකොට සෝවාන් සකෘදාගාම අනාගාම මාර්ග උපකාරයි ප්‍රාථම මාසේ පමණ 30000 එතකොට දැන් මාර්ගිකෙනෙක් ඉඳ බණවලා තියෙනවා උත්තරේ එතනම තියෙනවා ධර්මයේ කවුරු කිව්වා මොන පුදුජන මණ්ඩලෙ කිව්වා අසන්නා හරියට ඒක ආර්ය විදිහට අසනවා නම් එයාගේ පාරමිතාවෙන් ඒක එයා ශ්‍රවණය කරනවා නම් එයා නිවන ක්‍රමයට ඒක ගන්නවා නම් ඒකාන්ත වශයෙන් එයා බලත් වෙනවා. තියෙන කෙනාගේ මාර්ගඵලය අවශ්‍ය නැහැ. ගන්න කෙනාගේ අවබෝධයයි ඉතන වැදගත්. දැන් ගොඩාක් වෙලා තියෙන දේශකයන් වහන්සේගේ හද බලනවා. උන්වහන්සේ ජාතකෝප රකින්නේ නැහැ විකාර දරන. උන්වහන්සේ මොන විදිහට කාසාව කන්ට වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. තියෙන ධර්මය හරිනම් අපි ඒක සම්මානෙන් ගත්තාම අපි ආර්ථනා. දේශකයන් වහන්සේ පුදු ජනයි අමතරිය අනාගාමී ගාන. ඕම වුණා කොයි විදිහට ඒක වැදුවද සෝතාපන්න කට්ටියට තමන්ට පුරුදු කරලා වඩා ගන්න බැරි තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒ සෝතාපන්න වෙච්ච කෙනාගේ සෝතාපන්න ඥානය ආයෝජනය කරලා සකෘදාගාමී වෙන්න බැරි වෙලා අපෝසාර. ඒ ප්‍රඥාමදී. එතකොට මාර්ගපණ මොකක්ද කියන හැටි ඒක පාඩර දීලා තියෙනවානේ. ඒක වඩන කමියු ගන්නවානේ. ඒ කමදානි කියන අනිපාඩු තේරිච්ච නැති. එතකොට සෝතාපන්න කට්ටියට සෝතාපන්න ඥානය තේරිච්ච නැති. ඒක පුදු ජනකනාට තේරුම් කරගන්න මොනතරම් දක්ෂද? ඔතලේ හැම සෙල්ලම් කෙනෙක් නෑනේ. උනාසේ ඉස්ලික්ස්ව කියලා බුදුහාමරෝ කිව්වා උනාසේ පොතු ජන මට්ටමේ හිටියයි කියලා මිනිස්සු දකින් අගයි. මාර්ගඵලලාභීන්ටවත් තේරෙන්නේ නැති උනාසේ තේරිලා තියෙනවා. මාර්ගඵලලාභී දෙකම දන් දීලා තියෙනවා. ඒ කමදාන අපි ඒ නිසා නෙරාත්තු දෙනවා. ඒ ධර්මය කවුරු කිව්වද? අපි ඒක සම්මානෙන් ගත්තොත් ඒකාන්ත වශයෙන්ම මාර්ගඵලම් වෙනවා. ඒක කියන්න කෙනා අපි නෙමෙයි ධර්මය. තථාගත ගෞතමයන් වහන්සේ. ඒ ධර්මයේ අයිති කෙනා අරියතු සේක. එහෙම නේද? එනා තථාගතයන් වහන්සේ අරියතු සේක නම් ඒ අත්ත තථාගතයන් වහන්සේ ධර්මය නමෝම ප්‍රාප්ත වෙනවා. අපි ඒක තමයි දකින්නේ. මේ පණිවිඩේ රාතන් වහන්සේ නමකේ කවුද? තථාගත රාතන් වහන්සේ. උන්වහන්සේනම් පළවෙනි රාතන් වහන්සේ මේ සුබුද සාසනේ. ඒතකොට ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තරණයේ පණිවිඩේ කවුරු කිව්වද? පණිවිඩය එනමකට වඩලා යන්න පුළුවන්. නිකන් අම්මුණ අස්සේකින් ටංගල දමු. දත් බලන්න නැත්තේ මේකෙත් නැහැ. අස්සගේ කවුරු ටිකක් පොර ඒව ආදරෙ නැහැ. කවුරු කිව්වත් ප්‍රශ්න නැහැ. පණිවිඩයන් අස්සේකින් ටංගල දන්නවා. අපිට මේ මානසිකත්වේ නැහැ. පණිවිඩේ වඩා එහා හරියට ඉන්නවද? හරියට රකින්නවද? පිළිවෙත් තියනවද? එකතු කරනවද? ප්‍රත්‍ය වලට අවගෙන ඉව ඔක්කොම හොයනවා. දැන් වෙලා තියෙන ප්‍රශ්නය උන්වහන්සේ රාත් කරන්න හදන ශ්‍රවණය කරන කතිය. ශ්‍රවණේ දේශකයන් වහන්සේ උත්සාහ කරන ශ්‍රවණ කටි රාත් කරවන්න ශ්‍රවණය කරන කටි උත්සාහ කරන දේශකයන් වහන්සේ රාත් වෙන දෙන්නට දෙන උත්සාහ කර කර ඉන්න කවුරුත් රාත් වෙන්නේ වරද කෙනෙක් නැහැ. ඇයි අපි උන්වහන්සේ රාත් කරන්න හදනවා? උන්වහන්සේ අපි රාත් කරන්න හදනවා. කවුරුත් රාත් වෙන්නේ නැහැ. නියම දෙය තමයි ඒ ධර්මයේ සාධු කියලා පිළිහරින්න බැලුවම විරාත් වෙනවා. අනේ මගේ මහල මෙච්චර රාත්‍රියට මම ඒ රාත් වෙන්නේ නැත්තේ මට තාම කෙලස් නැහැ. උනාස ගන්නවනේ තමන් කිව්ද කියලා උනාසෙලා ජල වට උනාසෙ රාත් වෙනවා. බලන්න දෙපැත්තේ පාරිය නැහැ. වෙන මොනවාද ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ සාකච්ඡාව අවසන් කරමු. සියලු දෙනාම වැඩ ගන්න සංගරත්න ආශිර්වාද කරගන්න.